මේ ලෝකෙ කිසිම නාම රූපයකට දුකක් නැහැ. සිතක් තියෙන මටයි දුක තියෙන. එහෙනම් මමයි දුක. ලෝකෙ කිසිම තැනක දුකක් නැහැ. මමයි දුක. ඒක තේරුම් ගත්තේ නැහැ. අද ලෝකෙ නිදාස් වෙච්ච කට්ටියනේ බොහොම අතලොස්සයි. ඒ අතලොස්ස තමයි රාතන් වහන්සේලා. නිදොස් කොට නිදාස් කරන ලැබු කට්ටිය. නිදොස් කොට නිදාස් කරලා විශ්වෙයි. ඒ කට්ටියව විශ්වයේ මේ කිසිම දෙයකට ගන්න නැහැ. ඒ කට්ටිය නිදාස්. මොන වලින්ද නිදොස් කොට සියලු නාම රූප වලින් නිදොස් කොට නිදාස් කරන ලැබුවා. අපිව තාම නාම රූප වලින් නිදොස් කොට නැහැ. ඒ නිසා තමයි අපිට පාත්‍රේ වටින්නේ, පිඟාන වටින්නේ, පාපිස්ස වටින්නේ, යන්නේන පාරවල වල පඩිපෙළ වටින්නේ, කුටිය වටින්නේ. හැම දෙයක්ම අපට වටිනවා. ඇයි? නාම රූප වලින් තාම නිදාස් වෙලා නැහැ. ඒ දෝෂය තාම නිදොස් කරලා නැහැ. ඒ නිසා නිදාස් කරනු ලබලා නැහැ අපිව. අපි රකින තපස් ජීවිතය තුළ අපේ මානකම තුළ ශ්‍රමණිය තුන් දෙනෙක් ඉන්නවා. ශ්‍රමණ කියලා කියන්නේ මනස ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රමණිය තුන් දෙනෙක් ඉන්නේ. එක්කෙනෙක් තමයි දුක ශ්‍රවණය කරන ශ්‍රමණයා. එයා දුකයි ශ්‍රමණය කරන්නේ. තව ශ්‍රමණයෙක් ඉන්නවා, එයා සැප ශ්‍රවණය කරනවා. එයා ඔක්කොම සැප. මේක මෙහෙම වෙන්න ඕනේ. මේ කුටිය ටයිල් වෙන්න ඕනේ. එයා සැප ශ්‍රවණය කරනවා. පාත්‍රේ තියන්න ලස්සන මේ ස්ටෑන්ඩ් එකක් හදන්න ඕනේ. පාත්‍රේ තියන්න වාණ්ඩ ලස්සනට රෙදි කැලක් හදන්න, ඒකේ මල් කැටයන් තියෙන්න ඕනේ, එම්බ්‍රොයිඩර් තියෙන්න ඕනේ. එයා සැප ශ්‍රවණය කරනවා. උන්ට ශ්‍රවණය කරනවා එයා සැප. දුක ශ්‍රවණය කරන සාපතානේ පාපිස් දුකයි, ඒක විසි කරනවා. පිඟාන දුකයි, පිඟාන විසි කළා. මාරෝඩේ කණ්ඩ විදියක් නැහැ. කේල් කොලයක් අරන් එනවා, අල්මිල්ල කොලයක් අරන් එනවා. ඒක ගන්න. ඇයි? ඒක විසි කරලා එයා දුක ශ්‍රවණය කරන හැමදේම දුකට උරු කරනවා. එයා හොඳට මෙට්ටයක් තියෙන ඒකට ඇඟ රිදෙන්නේ. ඒක පුච්චනවා. ඒක පුච්චනවා. පුච්චලා බිම නිදා නැකිට ගන්න බෑ. කකුල් රිදෙනවා, ඇඟ රිදෙනවා. දුක ශ්‍රවණය කරනවා. දුකයි සපයි දෙකයි බල මධ්‍යස්ථයේ ඉන්නවයි කියලා එක නඩත්තු කරන ශ්‍රමණයෙක් ඉන්නවා. එයා මධ්‍යස්ථයේ ශ්‍රවණය කරන කෙනා. මධ්‍යස්ථයේ ඉන්න කෙනා නෙමෙයි. මේක දුක කියලා අඳුර ගන්නවා. මේක සැප කියලා අඳුර ගන්නවා. දෙකෙම මම නිදාස් කියලා හිතනවා. ඒ නිදාස් කියලා හිතනකොටම එයා දෙකෙම නිදාස් වෙලා නැහැ. නිදාස් වෙච්ච කෙනාට එහෙම හිතෙන්නේ නැහැ. රාතන් වහන්සේට හිතනවාද මම නිදාස් කියලා? නැහැ. හිතෙන්ද කෙනෙක් ඉන්න එපායි. හිතනවා නම් එයා නිදාස් වෙලා නැහැ. ඒ නිසා තමයි රාතෙක් මම රාත් කියලා කියන්නේ. ඇයි එහෙම කියන කෙනා නැහැ. ඒ නිසා කියන්නේ. ඒ ශ්‍රමණ ස්වභාවයන් තුනක් තියෙනවා. අද ලෝකයේ අත්ත කියලා මත අනු එහෙම නැත්තම් දුක ශ්‍රවණය කරන ශ්‍රමණයා නිදාස් කරන්න හරි ලේසි. අඟුලිමාල ඒකන ඉක්මනට නිදාස්නේ. සැප ශ්‍රවණය කරන ශ්‍රමණයාත් නිදාස් කරන්න ලේසි. සුද්ධෝතන රජු රජ කෙනෙක්. එයාටත් ඒ මාර්ගය අම්බ වුණා. හැබැයි ඒ දෙකෙම බේරිච්ච මධ්‍යස්ථයේ ශ්‍රවණය කරන කෙනා නිවන් දක්වන්න බෑ. එයාට නිවනක් නෑ. එයාට නිවන් කියන්නේ බුදුහාමුදුරන්ටත් බෑ. එහෙම ඉන්නවා කණ්ඩායම. ඒගොල්ල හැමදේම නිදාස් වුණා කියලා දෘෂ්ටියක් අදාගෙන ඒ නිදාස තුළ මධ්‍යස්ථය තුළ අවුවෙලා ඉන්නවා. ගුටි කනවා. මධ්‍යස්ථයේ ගුටි කනවා ඒගොල්ලෝ. හැබැයි අත්ත කියලා මත අනු යෝගයේ දැනගෙන ඒකට නියතමානීව අවංකව යටහත් පාත් වෙලා ගුටි කන කෙනා කවදරි දවසක යන එකෙන් නිදාස් වෙනවා. සැපෙන් සැප විඳින කෙනා දැනගෙන මේක සැපේ බව, ඒක අනිත්‍යතාවය දැනගෙන සැප විඳාම ඒ මනුස්සයත් කවදරි එකෙන් නිදාස් වෙනවා. අර දෙකෙම බේරිච්ච කෙනාට නිදාසක් නැහැ. ඇයි? නිදාස් වෙන්න තැනක් නැහැ මනුස්සයාට. නිදාසක් නැහැ. අන්ත දෙක තුල තමයි මධ්‍යස්ථය තියෙන්නේ. ශ්‍රමණයෝ දෙන්න නිසා තමයි මධ්‍යස්ථ ශ්‍රමණය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අන්ත දෙක හරියට තේරුම් ගත්තාම ඒ දෙන්නත් අර මැදටම එනවා. ඒ දෙන්නත් එයා බවට පත් වෙනවා. සසරේ හැම මොහොතක්ම අපට පාඩමක්. අපි මේ මා පොළවේ හිටියත් වෙන ග්‍රහයක් මත ඉපදිලා හිටියත් අපි ගත කරන හැම මොහොතක්ම අපේ විමුක්තියට පාඩම. අපි මේ පාඩම ඉගෙන ගන්න. ඇයි අපට අවසානට විභාගයක් නැහනේ? විභාගයක් තියෙනවා නම් හොඳට පාඩම් කරනවා, මතක තියා ගන්නවා. විභාගයක් නැති මේ පාඨමාලාවක් මේක. නිරෝධ සමාපත්තිය කියන්නේ විභාගයක් නෙමෙයි, නිදාසක් විතරයි. ඒ විභාගෙදි කවුරුත් අපෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ නිසා උත්තර ලියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පාඩම හරියට ඉගෙන ගන්න නැහැ මිනිස්සු. මේ පාඩම නොසලකා අරිනවා. මට ආනාපාන සති කමටහන දුන්නා මම යෝගියෙක් වෙලා ඉන්න කාලේ. මුනිවරේ. ඒ මුනිවරයාගේ නම දැම්මම කියන්නේ. මට කමටහන් දුන්නා ආනාපාන සති. මම අවුරුදු 1 ඉඳලා ආනාපාන සති කරනවා. නමුත් මම ඒක කිව්වේ නැහැ. මම ගියේ මගේ මාන්නය නඩත්තු කරන්න නෙමෙයි. මගේ වත්කම් පෙන්වන්න නෙමෙයි. මම ගියේ කමටහන් ගන්න. කමටහන් ගන්න යනකොට යාචකේ මම ඉල්ලා ගන්න ගියන් තින්නේ. කමටහන් ගන්න ගියත් ඉල්ලා ගන්න කෙනෙක්යා. ඒ යාචකයා ඒ ඉංගන්නගේ මානසිකත්වය මට තිබුණා. ඒ දෙන දේ සතුටින් ගන්න ඉංගන්න තේම තමයි. මොකද දන්නේ මේ තෙල් ටිකක් මදි එහෙම කියන්නේ. එහෙම කිව්වොත් එයාට කවුරු දෙන්නේ? සම්බෝලේ හරියට හම්බරලා නැහැ නේ. දෙන්නේ. බත් වලට අත තියලා රත්නේ මදි එපා. එහෙම කිව්වොත් ආයේ ගෙදරින් මොකුත් හම්බෙන්නේ නැහැ. පිළුණු වෙලා තියෙන්න පුළුවන්, පරණ වෙලා තියෙන්න පුළුවන්. මොනවද දුන්න? සන්තෝෂෙන් ගන්න ඕනේ. කමටන් ගන්න යන කෙනා යාචකේ යාතුලේ මානසිකත්වයේ තියෙන්න ඕනේ. මට දුන්නා උස්මදියා බලාගෙන ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. බලාගෙන ඉති. අවසයිල මගෙන් ආනවා උස්මදියා බලාගෙන ඉතියද? එහෙමයි ස්වාමීනි. මොනවද බැලුවේ? උස්ම ස්වාමීනි හැම මොහොතෙම වෙනස් වෙනවනේ. දැන් ගත්ත උස්මවල ධාරිතාව ඊළඟට ගන්න උස්මවල නෑ, ඒක වෙනස් ධාරිතාවක්. දුවගෙන ඇවිල්ලා උස්ම ගත්තොත් ඒක වේගවත්, ඒකේ ධාරිතාව වෙනස්. විවේකයෙන් ඉන්නකොට ඒක වෙනස්. හැම මොහොතෙම ගන්න එක පුංචි ප්‍රතිසතෙන් හරි වෙනස්. ඒ නිසා ඔබවanse කිව්වේ ගන්න උස්ම දිහා බලන්න කියලා. ඒ ගත්ත උස්ම එක ධාරිතාවක්. ඒ උස්ම ඊළඟට වෙනස් වුණාට අර ගත්ත එක ඒක මතක තියාගෙන ඒක දිහා බලාගෙන හිටියා. නෑ එන යන එක තමයි බලන්න ඕනේ. එහෙනම් ස්වාමිනේ දැන් ඉඳලා එහෙම කරන්න. හරි කී කරුනේ. එහෙනම් එන උස්මයි යන උස්මයි බලාගෙන ඉන්න කියලා කිව්වා. බලන්න ඉතින් රාවිලාන බැලුවද? එහෙමයි ස්වාමිනේ. මොනවද බැලුවේ? එන උස්මයි යන උස්මයි දෙකම එකයිනේ ස්වාමිනේ. යන එකට යන්න දෙන්න ආය ඇදලා ගන්නවනේ. ඇදලා ගත්ත එක තියාගෙන ඉන්න බෑ. ඒකම දන්නේ දෙකම එකයි ස්වාමිනේ. යනේන කින ක්‍රියාවලියක් විතරයි වෙනසක් තියෙන. දෙකම එකයි කියලා දැනගත්තා. මම ටිකක් දියුණු වෙලානේ. පස්සේ මගෙන් ඇහුවා මොනවද වැඩුවේ? ආශ්‍රමේ මොනවද වැඩුවේ? ආශ්‍රමෙට එන්න කලින්. එතකොට මගේ විස්තර කිව්වා. එතකොට තමයි ගුරුවරයා තේරුම් ගත්තේ මේ තරුණයා කවදාරි මට ගුරුවරයෙක් වෙයි. මේ තරුණයා මට උගන්වයි. අපි මේ ලෝකේ දන්න දේ කියන්න යන්නේ. අපේ මාන්නේ නඩත්තු කරන්න ඕනේ, අපේ හිතුවක්කාරකම් ලෝකෙට පෙන්වන්න ඕනේ. නියතමානි වෙලා අවංක වෙලා මේ මිනිස්සු දෙන දේ ගන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. ගෞතම බුදුහාමුදුරුවෝ තුල ඒ චරිතෙම නිතර දකින්නවා. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට එච්චර ආදරේ. උන්වහන්සේගේ බණ ආපු ගියා රාත්‍රිලා නැහැ. ඇවිල්ලා බුදුහාමුදුරන්ට බණ කියනවා. ගෞතම බුදුහාමුදුරුවෝ ජේතනාරාම නෝමකක් කියනවලු. ආන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරන්ගේ නියතමානිකම සාදු කියලානේ මේ බණ වලට අනුමෝදන් වෙනවා. එච්චර ශ්‍රේෂ්ඨද? අද පටිච්ච සමුප්පාදේ හරියට කියාගන්න බෑ අපට. පැටලෙන උඩයට මාරු වෙනවා. ඒ දන්න ටික කියන්න අපි මොනතරම් ප්‍රෙෂර් එකක් අදනවාද ඇඟේ? මොනතරම් පීඩනයක් විඳිනවද? ඒක කියාගන්න. එච්චර මාන්නය. කිසිම ධර්මයක් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ලෝකෙම නිවන් දකින්න මොනතරම් වෙස්සක් දරනවද? මම රාත් වෙලත් නැහැ. ඉන්න කටි රාත් වෙලත් නැහැ. හැබැයි රාතන් වහන්සේලා 5000ක් අදන්න කුටි හදනවා. මොනතරම් වෙස්සක්ද මේ දරන්නේ? ඒ නියතමානිකම නැහැ. අවංකකම නැහැ. ඒ යටහත්පාත්කම නැහැ. කීකරුකම නැහැ. ඉවසීම නැහැ. මේ ಗುಣ නැතුව මේ මාර්ගයේ ගිය කෙනෙකුත් නැහැ. ඒ මාර්ගයේ ගිය කට්ටිය තුළ ඒ ಗುಣ ඔක්කොම තියෙනවා. ඒ නැති කෙනෙක් කවුරුත් මේ මාර්ගයේ ගිහිල්ලා නැහැ. යන්න බෑ. අපි සංසාරයේ අපේ පුතුජන ස්වභාවය නිසා දකින්න දේවල් වලින් නිතරම ගුටි කනවා. ඔබ වහන්සේගේ කුටිය ඉස්සර අපිට ලස්සන පැල ටිකක් තියෙනවා. ඌරුවාගේ තියෙනවා. දවස ගානේ එක පොඩ පොඩ ඉස්සෙනකොට සතුටක් දැනෙනවද නැද්ද? ඒ සතුට මොකද්ද? ගුටි කනවා අපි. නාම රූප වල ලස්සන ඒ වර්ධන වේගය, ඒ අස්වැන්න, ඒ පළදාව අපට ගානවා. ගානෝ. ඒ ගුටි කනයි අපි. සිවුර දාඩියෙන් තිබුණාම, ටිකක් ඇඟට හැලෙන ගතිය තිබුණාම, අපහසුතාවයක් තිබුණාම මේ අපහසුතාවෙන් ගුටි කනවා අපි. ඒකට කැමති නැහැ. ඒක ටිකක් අපහසුයෙන් ඉන්නේ අපි. ඒක ටිකක් අප්‍රසන්නයි ගුටි කනවා. ඕදලා කරලා හොඳට වේලලා පෙරවම හරි සනීපයි. ඒ සනීපෙලත් ගුටි කනවා. පීචල හිටියත් ගුටි කනවා. වෑයම් කෙරුවත් ගුටි කනවා. දුක් වෙනකොටත් ගුටි කනවා. සැප විඳිනකොටත් ගුටි කනවා. ඒ කියන්නේ ජීවිත කාලෙම අපි ගුටි කනවා. තාම පුතුජනයා ඉන්න නිසා. ඒ පුතුජනයා තමයි මේ ගුටි වලට හේතුව. එළව එළව ගානවා. කැටිපොළු වලින් ගාන්නේ අපට. පන්න පන්න ගානවා. හැරෙන හැරෙන හැම මොහොතෙම ගානවා. ගුටි කකා විඳින්නේ මේ සංසාරේ. අපි ගුටි කන භවයේ අවසාන භවයේ මේක වෙන්න ඕනේ. නැවත ගුටි කන්නේ කිසිම පුතුජන ස්වභාවයකින්, කිසිම කෙලෙසයකින් ගුටි නොකන පිණිස නිරෝධ සමාපත්තියෙන් මේ නාම රූප වලට සාදු කියලා පිරිනිවන් පානවා. ආයි කවදාවත් දුක් විඳින්න එන්නේ නැහැ නැවත මේ පොළොවට. නැවත ලෝකේ කවදාවත් මේ නාම රූප වලින් ගුටි කන්නේ නැහැ මම. එතනට එන්න ඕනේ. එතනට එන්න ඕනේ. ඒ ගුටි කන හැම මොහොතෙම හොඳට ඒවා කල්පනා කරලා බලන්න. කැපෙන්නේ නැහැ ඒකට. ඒක මනෝමය එකක්. ඒ නිසා තමයි ඒ දකින දේ තුළ ලේ වැగిරෙන්නේ නැහැ. අතපය කැඩෙන්නේ නැහැ. ඔළු පැලෙන්නේ නැහැ. ලේක් දකින්නේ නැහැ. ගුටි කනවා. තුවාල වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක පේන්න කන එකක් නෙමෙයි. මේක ලෝකෝත්තර එකක්. ආධ්‍යාත්මික ගුටි මේවා. මේ දකින දේවල් වලින් මම ගැටෙනවා. මං ගුටි කනවා. ගැටීම මට පාර දෙනවා. හැලීම මට පාර දෙනවා. අනේ මේ කාලේ නම් ගෙවල් වල කට්ටිය හරි විවේකයෙන් ඉන්නවා. ගම මතක් වෙලා. මේ කාලේ කුඹුරු ගඩ ඔක්කොම ඉවරනේ. ඉතින් කාලා බීලා හොඳට ටීවී බලන සතුටින් ඒ කට්ටිය ඉන්නවා ඇති අපරාදේ. මමත් ඒ බැඳීමෙන් ගුටි කනවා. සෙනෙහසෙන් ගුටි කනවා. ලෙංගතුකමෙන් ගුටි කනවා. ආදරෙන් ගුටි කනවා. ඥාතිත්වෙන් ගුටි කනවා. මේ ගුටි මිකන්නේ. පුද්ගලයේ සත්‍යයක් නැති ලෝකයක ඥාතියෙක් ඉන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. පුද්ගලයේ සත්‍යයක් නැත්තම් මේ ලෝකයේ කිසිම පැවැත්මක් තියෙන්න බෑ. පැවැත්මක් තියෙන්නේ ඒ නැති පුද්ගල සත්‍යයා ඉන්නවයි කියලා හිතන නිසා. පැවැත්මකුත් ඇදිලා. පැවැත්ම ස්ථිර එකක්ද? නැහැ. ස්ථිර එකක් නෙමෙයි. පැවැත්මක් ස්ථිර වෙන්නේ කොහොමද? පුද්ගලයා සත්‍යයම නැත්තම් කොහොමද පැවැත්මක් ස්ථිර වෙන්නේ? පැවැත්මකුත් ස්ථිර නැහැ. පැවැත්ම ස්ථිර වෙලා තින්නේ අර නැති පුද්ගලයා ඉන්න නිසා. පුද්ගලයා ගියාම පැවැත්මකුත් නැහැ. පැවැත්ම නැති තැන මොනවද තියෙන්නේ? නැවැත්ම. අපි අපේ ජීවිතයේ තේරුම් නොගත්ත තැනක් ඕක. මම පවතිනවා නම් ලෝකය පවතිනවා. මම නොපවතිනවා නම් ලෝකය නවතිනවා. බුදුහාමුදුරේ ඒක තේරුම් ගත්තා. ඇත්තටම මම ගෞතම තථාගතයන් වහන්සේටත් වඩා ගරු කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සිද්ධාත් කුමරු. ඒ උත්තමයා ඒ තරම් දක්ෂ ලෙස ප්‍රඥාවෙන් ඒක වඩපු නිසා තමයි ගෞතම නමින් කෙනෙක් ලෝකෙට ආවේ. සිද්ධාත් කුමරු හදක්ෂ නම් ඒ ප්‍රඥාව බුද්ධත්වයට දක්වා දියුණු කරන්න තියෙන ප්‍රඥාව නැත්තම් අද ගෞතම බුදුහාමුදුර අපට නැහැ. ගෞතම බුදුහාමුදුර ශ්‍රේෂ්ඨයි. තුන් ලෝකාගුරු තථාගත. හැබැයි ඒ ශ්‍රේෂ්ඨකමව ලෝකෙට අඳුන්වලා දුන්නේ කවුද? සිද්ධාත් කුමරු. ලෞතර බුදු කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. ලෝකෙට ඉදිරිපත් කළේ කවුද? ඒ ප්‍රසන්ටේෂන් එක දුන්නේ කවුද? ඉදිරිපත් කළේ කවුද? සිද්ධාත් කුමරු. හැබැයි චරිතය කවුරු දකින්නේ? සිද්ධාත් කුමරුගේ දක්ෂකම නිසා තමයි ගෞතම බුදුහාමුදුර අපට අම්බ වුනේ. ඒ උත්තමයාගේ ප්‍රඥාව නිසා තමයි තථාගත කෙනෙක් බිහි වුණේ. ඊතරම් ශ්‍රේෂ්ඨ චරිතයක්. අද අපේ පෘථුජන ස්වභාවය තමයි කවදාද අපි රාත් කරවන්නේ. අපේ කෙලෙස් වලින් අපට හම්බෙන ගුටිවල සී නැති වෙන්න කලන්ත දාන්න අපට එලවෙලව මේ ගාන ගැහිලි වලින් තමයි අපි රාත් වෙන්නේ. වටින්නේ රාතන් වහන්සේ නෙමෙයි. ඒ රාත් කරවපු ගුටි ටිකයි වටින්නේ. ඒ මාර්ගයයි වටින්නේ. ඒ දක්ෂකමයි වටින්නේ. මේ කෙලෙස් නිරෝධ කරගත්ත ප්‍රඥාවයි වටින්නේ. ඒ වටින දේ තමයි බුදුහමර කියන්නේ. රාතගේ ස්වභාවය කියන්න කියලා කිසිම පොතක නැහනේ. රාත්ද? ඒ රාත් ස්වභාවයේ දේශනා මොනවද කළේ? ඒක කියන්න. රාත් ඒක ඕන ඒක ඒගොල්ලෝ කරගනි. ඒක වඩපු එක කියන්නකෝ. වඩපු එකයි කියන්නේ කියන බුදුහාම. ඒ කියන්නේ මේ මාර්ගයටයි වටිනාකම දෙන්නේ. බුද්ධත්වයට වඩා බුද්ධත්වයට ගෙන ආපු මේ මාර්ගයයි වටින්නේ. මේ මාර්ගය තමයි කියන්නේ 84000යි. මේම කළා මානෙනි. මේම වුණා. මානෙනි තථාගතයන් වහන්සේ මේ විදිහට පුරුදු කළා. මේම එක තේරුම් ගත්තා. ඕක තමයි කියන්නේ. මේ මාර්ගයයි වටින්නේ. අපි වඩපු එකයි ලෝකෙට කියන්න ඕනේ. අද ඉඳලා ගුටි කන මානසිකත්වය හදන්න. සතුටින් ගුටි කන්න. මගේ පුතුජන ස්වභාවය තමයි මේ නාම රූප වලින් ගුටි කන්නේ. ලස්සනයි කියලා පේනකොට මන් තුල තියෙන ලෝභය ගුටි කනවා. කැතයි කියලා දකින්නකොට මන් තුල තියෙන ద్వේෂය ගුටි කනවා. අනේ මේක මට අයිති වුණොත් මන් තුල තියෙන ලෝභය ගුටි කනවා. මේක වින්දානම් අනේ මේක විඳින්න තියෙනවා මන් තුල තියෙන රාගය මේ ගුටි කන්නේ. අනේ මේවත් කියලා නම් බෑ මේව අත් කරන්න ඕනේ මේව පුච්චන්න ඕනේ මේව කඩන්න ඕනේ මේක පඩිපල ගන්න ඕනේ මේක වෙනස් කරන්න ඕනේ මේ ගලප මන් තුල තියෙන වෛරය මේ ගුටි කන්නේ. පටිගය ගුටි කන්නේ. හැම මොහොතක් ගානේ තමන් මේ ගුටි කන බව දැනගෙන සීයෙන් ඉන්නවනම් සම්මාවක් නෙමෙයිද මේක? රාත් වෙනකන් රාත් මාර්ගී යනකන් අපි ගුටි කනවනම් ඒ ගුටි කන හැම මොහොතම දැනගෙන ඉන්නවා කියන්නේ මීට වඩා සම්මාවක් වෙද තියෙන ලෝකේ. මීට වඩා හරිය ධර්මයක් මම දන්නෙත් නෑ කියන්න. මේ ලෝකේ හැමතිස්සෙම අපි කෙලෙස් නිසා දුක් විඳිනවා. කෙලෙස් නිසා විඩාවටපත් වෙනවා. අනන්ත අප්‍රමාණ නාම රූප වලින් පාර කනවා අපි. මේක දැනගෙන 100න් ඉන්නවනම් ඒ හැම ගුටියක්ම සතුටින් කනවනම් ඒ ගුටි කන මානසිකත්වය හදාගෙන මේ නාම රූපත් එක්ක ජීවත් වෙනවනම් එයා මේ වෙනකොට ආර්ය ජීවිතය ඉපදිලා ඉවරයි. එයා ආර්ය කෙනෙක්. එයා සම්මාවක ඉන්න කෙනෙක්. එයා නිරෝධයට ගමන් කරන කෙනෙක්. අපේ මතකයන් මොනතරම් ලස්සන ධර්ම කාරණාවක්ද? කමඨාණක්ද? අපේ විමුක්තියක් බවට පත් වුණාද? හැම මොහොතක් ගානේ අපිට මේ කාරණාව සිද්ධ වෙමින් පවතිනවා. හැම මොහොතක් ගානේ මේක දැනගෙන 100න් ඉන්න. තෙරුවන් සරණයි.